මේ තීන්දුව දෙන අවස්ථාවෙම මහේස්රාත්තුමිය කියලා තියෙනවා මගේ අවසාන තීන්දුව මේක විශ්‍රාමය යනවා. මේක ඉදිරිපත් කරලා තියෙන අධිචෝදනාවල තියෙනවා දෝෂ. මේ වරද පිළිබඳ අධිචෝදනාවේ තියෙන්නේ 2006 දෙසැම්බර් 26 වරද කළා කියලා. හැබැයි වරද කළා තියෙන්නේ 26 නෙමේ 27. ඒ නිසා නිදහස්. වරදක් වෙලා නැහැ. දෙක කියනවා මේකේ කියලා තියෙන්නේ විත්තිකරුවන් අතේ මේ විදේශ විනිමය තිබුණා කියලා. අතේ නෙමේ තිබිලා තියෙන්නේ බැංකුවේ. එතකොට කෝටි 42 න් මෙතුමා නිදහස්. ලක්ෂ 52 ණය ගෙව්වේ නැහැ කියලා ජොන්සන් ෆර්නැන්ඩෝ එමෙතුමා හිරි. දැන් එතකොට මේකද යහපාලනේ?